ධර්ම දේශනාව. අද දේශකයන් වහන්සේ අම්බලන්ගොඩ ගල්බූව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගයමේ අරිය ධර්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආනභන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන සික්ඛාපදං සමාදියාමි රාමීරේ මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සලනේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං ආම භන්තේ සස සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සෝ මිත්තා සාගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථාදුතියං තථාතතියං තථාචතුත්ථං ඉති උද්දමදෝ තිරියං සම්බදි සම්බත්ත කාය සම්මාවන්තං ලෝකං මිත්තා සාගතේන චේතසා හරිත්වා විහෙරති සද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ සරුවත්න රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදුරැස්නේ දෙන දළදා ස්පර්ශයෙන් දේශනා කරන ලද ස්වාසෝදාසක් ධර්මස්කන්ධයේ තැති උතුම් බුද්ධ වචනය මෙමාත්‍රකා කරන්නේ දෙන ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ලෝතුරා බුදු පදමේ පතන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරනු ලබන දස පාරමිතාවන්ගෙන් නම් වෙන්නේ මෛත්‍රී පාරමිතාවයි. මේ මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී චේතු විමුක්ති සම්බන්ධ වූද සූත්‍ර පාඨය මාතෘකා කරන්නේ දුනේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි. ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි. එනිසා තමයි බණ ඇසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජායනා කිරීම, ධර්ම මනසිකාරයේ නිවන් දොරටුවක් වන්නේ. එවිදී නිවන් දොරටු පහක් අපේ සම්බුදු සසුනේ කියනවා. බණ ඇසීම පළමු යන්න, බණ දැසීම දෙවන්න, ධර්ම සජ්ජායනය තුන් යන්න, ධර්ම සම්මර්ෂණය සතර යන්න, භාවනාව පසෙන්න. දෙමුලින් කියන ලද සතරක් නිවන් දරුතුවන්නේ භාවනාවක් වැඩමසේ එහිදී නෙමෙයි. දේශකයන් වහන්සේ සේකියා සිකපද 16ක් සිතේ දරාගෙන අදිෂ්ඨාන පහක් සිතේ අදිෂ්ඨාන කරගෙන කර්මස්ථාන සීලසෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දරුතුවක් වෙනවා. ශ්‍රාවක පිළිසෙල් අන්විහිත නොවේ. සාවධානව දසවන් නවාගෙන භාවනාවක තෙදුනා හා සමානව සමාධිගතව ධර්ම ශ්‍රවණී කරන්නේ නම් ඒ ආයතේක නිවන් දොරටුවා. නිසා මේ ගත කරන ස්වල්ප වේලාව අප සෑම දිනාටම ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානින් ධර්ම ශ්‍රවණය කරමු. මාත්‍රුකාකල සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන් දකින් ලැබෙන වටිනා සූත්‍ර පාඨයක්. මේ හැදින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකම් දිසං පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනි සිවණක් පිළිසේ අයත් දෙවියන් මිනිසයන් සැපේ යම්කා නිවන් මඟ ගමන් කරන්නන් යතොත් ඒ හැම දෙනාටම සාධාරණ වචනයක් සෝ කියන මේ වචනය එවැනි මඟඵල නිවන් සඳහා යමු සෙත්තති නනවතුන් විසින් ගදියතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා සමත භාවනා වශයෙන් 40ක් ඒ සමත භාවනා 40 අතුරෙන් බ්‍රහ්ම විහාර භාවනාවකයි තේ කමඨහනක් මෛත්‍රී කියන්නේ. ඒ මේ මෛත්‍රී සාගත සිතින් මෛත්‍රී සාගත සමාධි සිතින් එක් දිශාවකට මෛත්‍රී විහිදුවා පතුරුවා වාසය කරනවා. තථා ද්විතියං තථා තතියං තථා චතුත්ථං දෙවෙනි දිශාවක තුන්වෙනි දිශාවක හතරවෙනි දිශාවටත් ප්‍රාගෙන ඉති උද්දමදෝ උඩ යට දෙදිශාවටත් තිරියං හාස්පස දස දිශාවටම සම්බදි සම්බත්තතාය මුළු තුන් ලෝක ධාතුවටම ආත්ම භාව සංඛ්‍යාත සීලම සත්ත ප්‍රජාවටම මෙත්තා සහගතේන චේතසා හරිත්වා විහෙරති අවේදේන අබ්භාපජ්ජේන වෛරයක් නැති තරහක් නැති පටිග සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ධාතා පාඨේ සූත්‍ර පාඨ කෙටි තේරුම. විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රී කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රී කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රී කියන වචනයට තේරුම් ගන්නවා නම් සබවින් ඒ පැති දස පාරමිතාම පුරන්නට මේ මෛත්‍රී පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දස පාරමී පුරන්න සමර්ථ වන්නේ. මේ මෛත්‍රී කියන මිශ්‍ර සිංහල වචනේ පාලි වචනේ හඳුන්වන්නේ මෙත්තා. මෙත්තා මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තාය සත්තං කියලා ධම්මසංගණී ප්‍රකරණයේ නිච්ඡේත කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. මේ මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තාය සත්තං කියන වචනේ හැදලා තියෙන්නේ නිද සිනීහනේ කියන ධාතුවෙන්. නිද සිනීහනේ එතන මිද ධාතුව පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඊ තේරුම සිනීහනේ එතන මුරුදු භාවයට පත් කරවීම අර්ථයෙහි සිනිඳු බවට සංසුන් බවට සීතල බවට එවාගෙම හිතයි සේබාවට පමුණු අර්ථය තමයි මිද කියන ධාතුවේ තියෙන්නේ. එම නිද ධාතුවට ප්‍රත්‍යක් යෙදලා මෙත්ති මෙත්තා මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරෙම මිත්තේ භවාති මෙත්තා මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි. මිත්‍රයා කියන්නේ කවුද? මාතා මිත්තං සතේ ඝරේ තමන්ගේ නිවසේහි මෞකේ දෙපළ මිත්‍රයෝ. මිත්‍රයෝ කියන්නේ මෙතන යහළුවෝ කියන තේරෙම නෙමෙයි. එවගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හදල තින්න දිනුව කැමති අය. දෙමෝපියන් දෙන්න තරම් දරුවන්ගේ දිනුව කැමති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුයි. එනිසා කුඩා කලපටන් මෞකසේ ජීවත් වෙන කාලේ පටන් දෙමෝපියන්ගේ පරම මෛත්‍රිය පවතිනවා දරුවන් කෙරෙහි. එන්නේ මෛත්‍රිය හදවතින්ම අලංකෝම දෙමෝපියන් පවත්වන බැවින් දෙමෝපියන් දෙකම මාතා මිත්තන් සතේ ධරේ. එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මෞර්තිය දෙපළේ ශේතිය නිවසෙහි පරම මෛත්‍රිය තෝන සම්මිත්‍රයෝ. එතන දරුවන්ගේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දිනුව කැමති වන්නේ හදවතින්ම දිනුව කැමති වන්නේ මෞර්තිය දෙපළ. ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වගේ ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ. එනිසා ඒ උතුමන්ගේ సంతානවල ශිෂ්‍යයන් කෙරෙහි මේ පරම මෛත්‍රිය පිහිටෙනවා. මෙන්න මේක නිසා මෞපියම් ගුරු උතුමන් යනි සත්පුරුෂ సంతානවල පවක්නා වූ උතුම් ගුණයට තේනවා මෙත්තා කියන මේ වචනය. එතකොට මේක ඉදී පිහිටන අතර දෙමෞපියන්නේ මේක භාවිතා කිරීමෙන් පුළුවනි ධ්‍යාන බාත පවා පැමිණෙන්න. මෛත්‍රී ධ්‍යාන බාත පමුණවන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩවත් ක්‍රමානුකූලව අපි දිනු කරණ යටි ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවනි මෛත්‍රී සිතින් දවස ගෙවන්නට. අපි අවදූතම් පටන් නින්දට යන තුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවනි. මේක වඩන හැටි ක්‍රමානුකූලව තේරුම් ගත්තොත් මෛත්‍රී කියන්නේ උතුම් ගුණය. හද సంతානෙ පිහිටුවා ගැනීම මා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්ථු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය ඒකාදසානි සංසාපාටිකංකා. ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධිය භාවිත කරන ලද්දේ නම් ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් එකොළොස් මහා ආනිසංසයක් ලැබෙනවා. එමනවාද සුඛං සුපති සැපෙන් නිදා ගන්නවා. සුඛං පටිබුද්ධති සැපෙන් අවදි වෙනවා. මේ පාපකං සුඛිනම් පස්සති නපුරු සීන නොදකින්නෙත් වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති ජල පැලඳි මුතු හරයක් වාගේ හිසේ පැලඳි මල් වදමක් මල් ඔතුන්නක් වගේ මනුෂ්‍යයන්ද ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති දෙවියන්ට භූතයන්ද පිසාචයන්ට අමනුෂ්‍යයන්ද පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බවට පත් වෙන කෙනෙක් වෙනවා. දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවිදේවතාවෝ මෛත්‍රිය වඩන්න යහකින් රැක ගන්නවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නෙන් හෝ වසනසෙන් හෝ අන්‍යාමුද්ද වලින් මේ මෛත්‍රිය වඩන්නා තනතුරක් වන්නේ නෑ. සුවතං චිත්තං සමාධියති වහාම හිත සමාධිගත වෙනවා. මුඛවන්නෝ විපස්සේදති මුහුණේ වර්ණේ තහපත් වෙනවා. අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුනේ අන්තිම හුස්ම හෙළනවා. උත්තරින් අප්‍රතිනිග්ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති. මේ ජීවිතයේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරගත නැති වුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් භූපාවචන බඹලව නමයෙන් එකක උපදිනවා. ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් මෛත්‍රී ප්‍රථම ධාන ලබාන සිටියානම් ප්‍රථම ධාන භූමිතල තුනක් වෙන එයින් එකක උපදිනවා. දෙතිය ධාන ලබා සිටියානම් දෙතිය ධාන භූම තුනෙන් එකක උපදිනවා. චතුර්ථ මේ තෘතිය ධාන ලබාන සිටියානම් තෘතිය ධාන භූම තුනෙන් එකක උපදිනවා. එතකොට මේ කියන ආනිසංස 11 මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළා කියනවා. ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් ආબોධ කරගත යුතු වෙනවා. ඒ කියන්නේ හැමදෙනාම කැමති සැපෙන් නිදාගන්න. මේ සැපෙන් නිදාගන්නට නම් මෛත්‍රිය වඩමින් නිදාගත්තොත් ඉතාම සැපෙන් නිදාගන්න පුළුවන්. කවුරු සතුටුයි සතුටු මුහුණින් ප්‍රබෝධ මුහුණින් නෙළුම් මලක් පිපෙනවාගේ උදේ සුමේදී හිමිදිරි උදේ අවදි වෙන්නේ. ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙන්න නම් මෛත්‍රී භාවනාවෙන් නිඳට යන්නට ඕනේ. කවුරු සතුටු නපුරු සීනියක් වන්න දෙතින්ද? ඒකෙන් නපුරු සීන දැක්කොත් හිතට බයක් ඇති වෙනවා. නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සීනියක් පේන්නේ නැහැ. පේනවා නම් පේන්නේ සුබ යහපත්යක් පමණයි. එවැනිම මිනිසයන්ද ප්‍රිය වෙන්න, අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙන්න මෛත්‍රිය තරම් දෙයක් නැහැ. එනිසා මිනිසයන් අපට අවනත කරගන්න, මිනිසයන්ගෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිමත් අවශ්‍යයි. බෝසත් දේවාල ගානියමින් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වැඩෙනවා නම් දෙවියන් සමන් වෙතු වඩිනවා. දෙවියන්ගේ උපකාර ප්‍රභාවය ආරක්ෂාව අනුග්‍රහය ඇල්ම බැල්ම නිතර ලැබෙනවා මෛත්‍රිය වඩන්නාට. එපමණක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන්ට කියන්නක් නෙමෙයි දෙමාපියෝ මෛත්‍රිය වඩන්නාව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම රසවිස අවියාමුද ගිනි විපත්ති වළඳිනවා. ඒ වගේම අනතුරක් වන්නේ නැහැ. එපමණක් නෙමෙයි සමාගයේ සිට වහවහම සමාධිගත වෙනවා. අපි කවුරු සතුටේ හිතේ සංපත් බවකින් ඉන්නේ සිට සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා. අනික කාරණේ තමයි මුහුණ ලස්සන වීම. මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයේම ලස්සන වෙනවා, ප්‍රභාස්වර වෙනවා, පහපත් වෙනවා, ප්‍රසන්න භාවයට පැමිණෙනවා. හේතුව මේකයි. මෛත්‍රී භාවනා වදන්ත වදන්ත මෛත්‍රිය කියන්නේ අදෝෂ චෛතසිකේනේ. ඒ කියන්නේ ශෝබන සාධාන චෛතසික 19 එකක්නේ අදෝෂ චෛතසිකේ. මේ අදෝෂ චෛතසිකේ තියෙන්නේ සෞම්‍ය භාවය. හඳමනලක් වාගේ සෞම්‍ය භාවය. ඒ සෞම්‍ය භාවයේ සහිත චිත්තචෛතසික ධර්මයන් අපේ හිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසුදු වෙනවා. හෘදවස්තු රූපේ පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වීම නිසා පිරිසුදු ලේ ධාතුව සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප උපද්දවනවා. සමාත රෝගාබාධ තිබුණ නම් ඒවා පවා සුව වෙනවා. ඒවා සුව වෙනවා. එපමණක් නෙමෙයි ආයුෂද වැඩි වෙනවා, වර්ණේද වැඩි වෙනවා, සැපේද වැඩි වෙනවා, කාය බලයේද වැඩි වෙනවා, ප්‍රඥා බලයේද වැඩි වෙනවා. යහපත් සිතුම් පෙතුම් මුදුන් පමනවා ගැනීමත මෛත්‍රී සිතුම් පුදුම ශක්තියක් ලැබෙනවා. මේ අවුරුදු 15කට පමණ පෙර අපේ හිතවත්ම දායක මහත්මේ එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියම කළා ශල්‍ය කර්මීකින් ඉවත් කළ යුතුයි කියලා. නිකමා සබය බෞද්ධ හැබැයි වයස 40 පමණ බෞද්ධ ආගමක පැමිණි කෙනෙක්. එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා. විනය, සූත්‍ර, ආධර්ම, ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා. සමත විපස්සනා භාවනා කරන ඉගෙන ගත්තා. අන්යටත් උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා. එතුමාගේ වෛද්‍ය නියමයේ අනුව ශල්‍ය කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝපස්ථාන කරමින් බුදු ගුණ කියව කියවා මෛත්‍රී වලින් මෛත්‍රී සිතින් තමා තම තමා සත්‍ය අප්‍රයා කරගත්තා. සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් දියවේවා දියවේවා දියවේවා මේ විදිහට නව මහා ගුණයකම සත්‍යාක්‍රිය කළා. තමාට තමා මෛත්‍රී කරගෙන ඒ සත්‍යාක්‍රිය කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් පමණ වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්නේ පින්තූරේට ගල් වැටලා නැ ඔක්කොම දියවිලා. මොනතරම් පුදුමද බුදුගුණත් එක්ක මෛත්‍රී වැඩිමෙන් ලක් අබ්බැතියෙම. මේ වාගේ එකක් දෙකක් නෙමේ පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුදු 42කට 3කට පමණ පෙර අපේ ලපටු වයසේදී අපේ පියාණන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් සතර පොහොට ශ්‍රී සමාදම් වෙමින් සෑම දාසයම ගෙදර රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකක් පමණ බද්ධ පරියන්කය බැඳගෙන භාවනා කරනට දකිනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇතිවීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් වෙච්ච වටිනා වටිනා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරන්න. කරුණානිත්‍ය සූත්‍රයේ රාත්‍රියේ සජ්ජායනා කරන බ්‍රහ්මචාරී ආජීවස්තමක සීලය පිළිපැලා තමාම පද්මාසනේ බැඳගෙන නිදන ඇඳේ මේ මෛත්‍රී භාවනාව කරා. මේ මෛත්‍රී භාවනාවෙන් අපට ඒ කාලේ කිසියම් ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටේට පතපුතින් දැනගත්ත පිළිවෙලින් දස දිශාවට පාලි භාෂාවෙන් තියෙන වදන්තියේ අනුම මෛත්‍රිය ලැබුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීර නොදැනී යනවා. ශරීර නොදැනී යා පමණක් නේ අහසින්න වාගේ දැනෙනවා. ශරීරයේ පුදුමාකාර සනිටුමක් ඒ වෙලාවේ පුළුන් ගොඩක් වාගේ බර නැති වෙනවා. එපමණක් නෙමෙයි පැය භාගයක් තරම් ඒ කාලයේ තුළ පුදුමාකාර සිතේ සනසමක් ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යානයක් ගැන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නිදට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් සෙලවෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්න නැතුව සමාධිගත වූ ආත්මයෙන් සැපෙන්නේ නෙගිය. මේක පුදුම දෙයක්. අවදි වෙන්නේ නෙළුම් මලක් පිළිදෙනවා දුරුම ප්‍රභාසලේ සිටි බුදුගුණයක් ත්‍යාගන මෛත්‍රිය වචනයක් ත්‍යාගන අවදි වෙනවා. දවස පුරාම මේ සනසුම හිතට පැවතුනා. අපට පැවිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විපාකට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරු වයසේදී අපට මේ වාගේ මේ අනුසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා පැවිදි ජීවිතයක් හෝ යෝගාවචර ජීවිතයක් දෙවමින් මේ ගුණ පුරා ගන්නට තම මොනතරම් වාසනාවක්ද කියන හැඟීමේ ඉතුරුයි සසුන්ගතව පැවිදි වෙන්න පවා යොමු වුනේ. ඒ ඒ වාගේ මෛත්‍රී භාවනාව ලකටි කෙනෙකුට පවා අනුසස් දෙන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් පුදුමාකාර අධ්‍යක්ෂින් ලබන්ට දිනදා ජීවිතයේදී පුළුවනි. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිත සංසුන් කරන භාවනාව, සිත ප්‍රබෝධයක් දෙන භාවනාව. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද කෙටියෙන්ද දේශනා කළ තියෙනවා. ශ්‍රාවණ ස්වාමීන් වහන්සේට භාවනා කමතා හතක් උගන්වනවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. මේගිය ස්වාමීන් වහන්සේටද භාවනා කමතාන් පහක් උගන්වුවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කඳ පිරිසේ, ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමැද විෂ ගෝර නාගයන් සර්පයන් ඉන්න වහා මහා වනමැද තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙන අයට ධ්‍යාන භාවනා වැඩුවා. ඒ කාලයේ නපුරු විසගෝරු සතුන්ගෙන් හිංසා නොවෙන්ද පුරුදු කෙලේ කඳපිරිත. කඳපිරිත කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කඳපිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුන්ගෙන් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවනාව වඩන්න පුළුවන් වුණා. අද උනම් කඳපිරිත භාවිතා කරන්නේ නම් ඒ සනත්තාර සර්පේ පෑගුණ දත කරන්නේ. එතරම් පුදුම දෙයක් මේ කඳපිරිතෙන් දැක්කෙන මෛත්‍රී භාවනාව. අනිත් කාරණේ තමයි කර්මීමිත්ත සූත්‍රය. කර්මීමිත්ත සූත්‍රයේ දේශනා කලේ වනගතව භාවනා වැඩු භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒක පුදුම ආචාර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙනා වහන්සේ සසුන්ගතව පැවිදිව අවුරුදු 5ක් ධර්මයෙන් ඉගෙනගෙන විස මුක්ත වෙලා උදාසන කමතාන් ලබාගෙන හිමවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට ලැබියා. මහරහත් භාවයට පත් වෙන්න තුන් මාසය ඇතුළතදී උදාසනට ආත්ම විශ්වාසයක් තිබුණ අපට රහත් වෙන්න පුළුවන් තුන් මාසය ඇතුළතදී. එතරම් සීලයේ පිරිසුදුයි භාවනා කමතාන් හොඳට උගෙනගෙන ගියා. උදාසනා ධම්මානිකට පිරිසුඳා වැඩිය දවල් 1000ක් තියෙනවා. ඊළඟ ධම්මානිකට වැඩිය දවල් 1000ක් තියෙනවා. මේ දෙගම් වැසියුම් උන්වහන්සේලාට ආරාධනා කළා. ඒ ගම් දෙකටම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් පෑදාව නොනිදා භාවනා කළා. දවසක් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනුතරක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා දින ඉන්නකොට ආහසේ විමාන දේවතාවන් ඉහළින් දෙදරු දෙමිට දැස්සා. සීල තේජසේ මහිමයේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකේ යයි කියලා දෙවි දේවතා බැලුවා. වදින් නැති බව දැනගෙන රාත්‍රී කාලේ භාවනා කරන තැන් වලට ඇවිල්ලා නපුරු රූපමවා පෑවා. භයානකර රූපමවා පෑවා. භයානකර ශබ්ද ඇති කළා. එවාගේ මහ දුර්ගන්ධ ඇති කළා. එයින් උන්වහන්සේලා ජීවිතයේ සමාගයේ දිඳිලා විනාක් වෙනා ප්‍රෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. 15 වෙනි දවසේදී පොහොය උපෝසත විනය කර්මයේ තෙක්කාසු වෙච්ච වෙලාවේ තමයි ඔවුනොන්ට තියෙන විපත්යේ අනිත්‍යයට කියා හිටියේ. එයින් සංඝස්තරයන් වහන්සේ තීරණය කළා අපට මේ සේනාසනයේ සත්‍රායන්නේ අපේ ආපසු ජේතවනාරාමයට ගින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා උන්වහන්සේලා ආපසු වැඩියා සරත් නුවරට. බුදුරජාණන් වහන්සේ දන දන නැහුව මොකද මහණෙනි මේ වස්සාන කාලේ ආපසු ආවේ. අනේ ස්වාමීනි අපි බොහෝම රමණීය බොහෝම සික්කලු එවාගේම හොඳ උස දස් ඇති එවාගේම ගලාගෙන සිසිල් ජලාශ ඇති ලලි තලා ඇති ගල් තලා ඇති බොහොම විවේකයට සුදුසු සේනාසනයක වස්සුසුවා. අපට මේ විදිහ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් නැ ස්වාමීනි අපට වෙන සෙනසුනක් ගන්න අවසර ලැබේවා. ඒ අවස්ථාවේ සරුවක් යන වහන්සේ මුළු ධම්මදූතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාලා කිව්වා මහණෙනි මේ 500ක් දෙනා වහන්සේට ජාදීනේ එතනයි ජාදීනේ එතනයි එතන වැඩින්ද එතන වැඩලා මා උපදේශක් දෙනවා ඒ අනුව භාවනා කරන්න එතන ආරක්ෂාවක් දෙනවා ඒ සාධක්ෂක පිරිත්තක් දෙවෙනවා එතමනක් නෙමෙයි ධ්‍යාන වැඩින භාවනාවක් දෙවෙනවා එතමනක් නෙමෙයි මඟඵල නිවනටද මේ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ධාතා 10ක් ඇති කර්මීමෙත් සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිසට උගන්වනවා. මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සරුවක් යන්වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන පිටත්ුනේ මේ කර්මීමෙත් සූත්‍රය සිතින් මෙනෙහි කරමි. ආරණ්‍ය සේනාසනයට ඇතුල් වෙන්න මත්ෙන් 500ක් දෙනා එක හඳින් කර්මීමෙත් සූත්‍රය සජ්ජායනා කළා. මේ සූත්‍රය සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාවෝ, රුක්ෂ දේවතාවෝ, විමාන දේවතාවෝ මුරුදු භාවයට පත් වෙලා කොහොම බිමට මිනිස් වෙෂයෙන් ආවා. අවිල පෙරමඟ පෙරගමන් කළ ස්වාමීන් වහන්සේලාගේ අසේතනේ සිවුරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටි සෙනසුන් වෙත අඩම් කරවා ගියා. මළු පෙට්නම් හැමෙන්දා පෙන් පෙරහා දුන්න පා දෝවණේ කළ අසුන් පනවා වඩා නිදෙව්වා. සම් ගම්වාසියන්ට මේ ප්‍රවෘත්ති දැනුම් දීලා සිව්පසය ලැබෙන සැලසුවා. මුළු අනාන්තරයේ නපුරු ഘോഷා කරන සත්වයන්ද පක්ෂීන් ඉවත් කර දැම්මා. නපුරු දුර්ගාන්ත මිනිසුන් ඉවත් කර දැම්මා. මුළු මහත් වනාන්තරයේ උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුන් වාත කැමෙනවා මේ වන දේවතාවෝ. පෑදාවල් උපස්ථාන කළා. පුදුමයි නේද මෛත්‍රී කියන හාස්කම. ස්වාමීන් වහන්සේලා දැනගෙන සෑම ඉරියව්වකම කර්මීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රිය වැඩුවා. කර්මීය මෙත්ත සූත්‍රය අනුව මෛත්‍රිය වැඩද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන තුනක් බැගින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන පාදක කරගෙන හැරුණ විදර්ශනාවට. විදර්ශනාවට හැරී සිටියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක පෙනුණා. ඒ සරුවක් යන වහන්සේ දෝනම් මහා විහාරයේ සිටගෙනම බුදු රස්මාලාවක් මේ 500ක් දෙනාට වෙන වෙනම පේන ඉදිරියට තෙලෙන්න සලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිට්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝධේතමාරං පඤ්ඤා යුදේන ජිතංච රක්ඛේ අනිවේසනෝ සියා. මේ ශරීරයේ බිඳෙන කලයක් නැති බඳුනක් වාගේ සිතන්ද, මේ සිත සකල ඓශ්වර්යයෙන් පුරු නගරයක් මෙන් රැකගන්ද, එවාගෙන විපස්සනාවට හැරි ලබාගත් කරුණ විපස්සනා ඥානය නොබිඳ පිළිලා නොගෙන එයින් යුතුව එයට මාරයට පහර දෙන්න යුද්ධ කරන්ද, ලබා ගන්න ජය ආරක්ෂා කරගන්ද. මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථාව ඇහෙනකොට මේ මෛත්‍රී ධ්‍යානයේ සමාධිගත වූ ස්වාමින් වහන්සේලා 500ක් දෙනා එකම තත්පරයක සෞකලේශනසා මහා රහත් භාවයට පත් වුණා. ආචාර්ය නේද සාරුවඥන් වහන්සේ උපදේශය. මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් දැක්වෙන්නේ විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒ සම්බන්ධව මෛත්‍රී වදන්තයක් මම ඉදිරියට කියලා දෙනවා. ඒකම ප්‍රතිසම්බදා මග්ගපාළිය සාරුවඥන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහොම විචිතර භාවනාවක් උගන්වලා තියෙනවා. ප්‍රතිසම්බදා මග්ගපාළිය මිත්‍යා කතාවේ එතකොට පරිසම්මුදා මාර්ග පාළියේ තියෙන පිළිවෙතම අපට සාමත්ම උසස් ත්‍රිපිටක අර්ථ කතාවක් හැටියට හැඳින්වෙන්නේ විසුද්ධි මාර්ගයේට ඇතුළත් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ දැක්කෙන් පරිසම්මුදා මාර්ග පාළියේ තියෙන මෙත්තා කතාවයි. එවාගෙන්න අබුදාරුන් පිටකේ විභංගා ප්‍රකරණයෙන් ධම්ම විහාර විභංගෙහි ඇත්තා වූ පිළිවෙතද මෙත සම්බන්ධයි. කොතින්න තුන් පිටකෙදම තියෙන මෛත්‍රී භාවනා ශාල සම්පින්දණය කරලයි විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනාව ඇතුළත්ලා තිබෙන්නේ. ඒ මේ විසුද්ධි මාර්ගයේ පටිසම්භිදා මාර්ග පාළියේ දක්වන භාවනා මාර්ග බොහොම විශිතයි. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනා වැඩිමේදී තමාට මෛත්‍රී කරගෙන සම්භාවනී හිතවතුකට මෛත්‍රී වඩලා මධ්‍යස්ථාන්ත වඩලා ඊළඟ තහිතවන්තයන්ටද මෛත්‍රී වඩලා ඊට පස්සේ සීමා සංවේදී කියලා තමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන සීමාවක් නැතුව සෑම දිනකටම සම සාධාරණව මෛත්‍රී වදන්න සමර්ථනාට පස්සේ භූමි වශයෙන් තමා ඉන්න විහාරය, තමන් ජීවත් වෙන ගම්මානය, තමන් ජීවත් වෙන ප්‍රදේශ නගරය, තමන් ජීවත් වෙන රට, තමන් ජීවත් වෙන ලෝකය මේ විදිහට ඈතට ඈතට මෛත්‍රී විස්පාරයේ පතුරවලා දිශා වශයෙන් වඩනවා. නගනහිර දකුණ බටහිර උතුර නගිනර අනු දිශාව දකුණු අනු දිශාව බටහිර අනු දිශාව උතුර අනු දිශාව යට දිශාව සහ උඩ දිශාව මේ දස දිශාවට මෛත්‍රී විස්පාරණය කරන පතුරුණා. එතකොට මේ මෛත්‍රී වැඩිමත සත්තු කොට්ටාස පද 12ක තලින් කරගෙන තියෙනවා. සත්තු කොට්ටාස පද 12ක තලින් කරගෙන එවගේම ද්විතිය අධ්‍යාන 480ක් තෘතිය අධ්‍යාන 480ක් හැබැයි අනෝදිසූ ධර්මයේ කියලා දිසා වශයෙන් නොගෙන සත්තු කොට්ටාස 12ට පමණක් මෛත්‍රිය වැඩිමෙන් ප්‍රථම අධ්‍යාන 48ක් ද්විතිය අධ්‍යාන 47ක් තෘතිය අධ්‍යාන 47ක් කියලා මේ දින ලබන්න පුළුවන්. දිසා ප්‍රථම අධ්‍යාන සියල්ලම ඕදිසෝ අනෝදිසෝ කියන දෙපිළිවෙලින් වැඩුවොත් ප්‍රථම අධ්‍යාන 528ක් ලැබෙනවා. ද්විතිය අධ්‍යාන 528ක් තෘතිය අධ්‍යාන 528ක් ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන් මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථම දින සමාතයි. සමාත මෛත්‍රී වඩන්නට ඕනේ. සමාත මෛත්‍රී වැඩීමෙන් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සමාත වඩන්නේ සාක්ෂි පිණිසයි. මා මින් අන් අයද කියලා කියන්න ඕන නිසායි සමාත මෛත්‍රී වඩන්නේ. සමාගේ දෙපොතුලේ පතන් ඉසදක්වා ශරීරය මනම හේතුකින්වත් තමා දීරාටපත් වුණත් හිතේ තරහක් ව්‍යාකාදයක් කටික සංඥාවක් පහළ නොකර ගන්න හැටියට තමා හිතේ මෛත්‍රී පිහිටුවා ගන්න ඕනේ. තමන්ට කෙනෙක් ගැහුවත්, දැන්නත්, වරදක් කළත්, අලාභයක් කළත්, අයසක් කළත්, නිඳාවක් කළත්, දුක් කරදරයක් දුන්නත් කොයි ලෙසකින්වත් හිතෙන් නැති තරමට තමාගේ හිතේ මෛත්‍රී පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන ඊළඟට තමා සිතාම හිතයිසෙ ඒ කියන්නේ සමාගයේ දෙමව්පියන් ජීවත් වෙන නම් දෙමව්පියන් ආචාර්ය උපාධ්‍යායනතුමන්, කල්යාණ මිත්‍රයන් ගුරුතුමන් මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු තමාට හදවතින් මෙත් කළ සත්පුරුෂයෙක් ඉස්සරහට හිතා ගන්නවා. තමා ඉදිරියෙන් බමයක් කරන් දුරින් එතුමා ඉන්නව හැටියට බලාගෙන එතුමාගේ මුහුණ දෙස පිටින් අරමුණු කරගෙන එතුමා මෛත්‍රිය වැඩනවා. මෛත්‍රිය වැඩීමේදී එක්කම කිනයක් අරගෙන බොහෝ වේලාවක් වැඩන්නට ඕන. එසේ වැඩීමේදී තමයි හිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කම අරමුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12 බැගින් වඩන්න පුළුවන්. හැබැයි මේක මේ ධ්‍යාන කිව්වම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන් අපිට කොහොද ධ්‍යාන කියලා. එහෙම හිතන් දෙපා. මේක කිසිය බෞද්ධයන්ට ලබන්න පුළුවන් දෙයක් බවයි මගේ හැඟීම. එනිසා අපි හිතන්න නැතුව අපිට වඩන්න බැරි කමතහනක් නැහැ. ලබන්න බැරි ප්‍රතිඵලයක්ද නැහැ. එනිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වන්න ඕනේ. ඊළඟට සමාධි හිතවන්තයා වැනි තවත් 10 දිනක් විතර ගන්නවා වෙන වෙනම. ඊළඟට මධ්‍යස්ථගෙන සමාත හිතවත්කමකුත් නැහැ අහිතවත්කමකුත් නැහැ. එවැනි එක්කෙනෙක් කාර්යගෙන ධ්‍යාන වඩනවා. ඒ වගේ 10 දිනක් ගන්න. තවත් සම්පමණ ඒ සතුරු පුජ්‍යලයේ දිස්නාට අරගෙන උහුටත් මෛත්‍රිය වඩනවා. මේ විදිහට සමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන කොටස් හතරට හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈකට ඈතට විහිදුවන්නේ. ඉතිපන්දං ඉතිපන්දං එළියක් දැන්නුවාම ඒකම යොදුන් ගණන් ඈත පිළිය වැටෙන්නේ නැහනේ. ඒ වාගේ මේ ස්වල්පතා භාවනා මාත්‍රයෙන් ඈතට විහිදුවන්න බෑ. සමාරු මෛත්‍රී භාවනා කරන එක වර්තන දස දිශාවට විහිදුවනවා. සාර්ථක නැහැ. ඒකේ තත්ත්වය තාම දුර්වලයි. මෛත්‍රී විස්තරණය කරන්න නම් තමාගේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධියේ ශක්තිමත් වෙන්න ඕන. එතකොටයි ඈතට ඈතට විහිදුවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිපන්දම් 1000ක තරම් විශාල එළියක් දැල්ලුවොත් බොහොම ඈතට ආලෝක විහිදෙනානේ. බොහොම ඈතට ආලෝක පේන්න පුළුවන්. එවාගෙම සඳ මණ්ඩලක් වාගේ ඉරු මණ්ඩලක් වාගේ තමාගේ සිතේ මෛත්‍රිය ආලෝකයේ මෛත්‍රී ශක්තිය දරාගත්තනම් බොහොම ඈතට දසදහස් හස්සක් වල නෙමෙයි අනන්ත සත්වයට වඩන්න පුළුවන්. මෙන්න මේ මට්ටමද තමයි මෛත්‍රී ධ්‍යානය පුරුදු කරන්නට ඕන කරන්නේ. ඊටවට අපි සලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත. අහං අවේරෝ හෝමි අබ්භාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානං පරිහරාමි. මේ පාළි පාඨේ මේක තමන් සමාත කියා ගන්නකොට මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කීප වාරක් සමාත කියා ගන්න. මම තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි කීප වාරක් කියා ගන්න. මම නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි බොහෝ වාරයක් යාගන්න. මම සූපත් වේමි සූපත් වේමි සූපත් වේමි සූපත් වේමි. තමාට මේ දෙයට පද 4කින් මෛත්‍රී කරගන්න. මෙතන වෙන්වා වෙන්වා කියනට වඩා තමා ඒ ගුණේ සිහිත ඇති බවයි මෙතන කියවෙන්නේ. මම වෛර නැහැ. මේ වෙලාවේ මම වෛර නැහැ. ඒකයි වෛර නොවේමි කියන්නේ. ඒ වගේ ඊළඟට තමා අපි හිතමු තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමෙන් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මෙන්න දහස් වාරයි කියලා කියලා ඒ වගේ හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟ තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ විදිහට එක වචනේ සියවර දහස් වාරයි කියලා ඉන්නකොට හිත සමාධිය වෙනවා. වචනින් වචනයට මාරු වෙන්නේ ගියේ පිටමනට සමාදි වෙන්නේ. හිතේ සංපද්දා වෙන්නේ වචනේ තේලියෝස්සේ හිත දුවනවා. එනිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන වැඩිම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මා මේත මුලින් වාරයකදී ප්‍රකාශ කළ බුරුමරට මොළමියන් ආරන්නේ සේනාසන වාසී අග්ගමහා කම්මට්ඨානාචාර්යේ පාරිශාඩෝ නාහනිපාලන් වහන්සේ උගන්වපු මෛත්‍රී භාවනාව අධ්‍යයනය. ඒකයන් ආනපාන සතියෙන් ධ්‍යාන ලබාගත් යෝගාවචරයේ දත්ින් සාකාර ධ්‍යාන ලබාගෙන ඉන්නතුරු ඕදාත කසණයෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රියට හැරෙනවා. සමාත මෙත් කරගෙන ආචාර්යයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට මෙත් වැඩනවා. ඒ වගේ 10 දිනක් සමුන ගන්නවා. නැදහත් 10 දිනක් විතර ගන්නවා. වෛරී කෙනෙක් අරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. එහෙම සීමා සම්බේධය කරලා තමයින විහාරයේ සීළු සත්‍යෝ තමයින ගමේ සීළු සත්‍යෝ තමයින නගරේ සීළු සත්‍යෝ ඔහොම සත්ව කොටස 12ක් වෙන් කරගෙන මුළු සත්වල දක්වා මෛත්‍රිය ඈතට විහිදුවනවා. ඒ එක එක වාරයක් පාසා ප්‍රථම ධ්‍යාන හතරක් දෙති අධ්‍යාන හතරක් තෘතිය අධ්‍යාන හතරක් දෙකින් ලබනවා. ඊට පස්සේ දස දිසාවට වඩනවා. හැබැයි මේක අපි වැදගත් කාරණයක් මතක් කළ යුතුව තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා හරහට හරහට හිතවමනා නම් හිත පැතිරෙන්නේ. තමයි නැතනලා සිටියේ ශක්තිය ඉහළට ගන්න ඕනේ. දෙවලව බමලව අකනිතා බමලව බලාගේ දක්වාදී හිත ඉහළ තියෙන්නට ගන්න ඕනේ. ඉහළට අරගෙන වර්ෂාවක් වයින්න වාගේ මේ විදිහට තුන් ලෝකේතම මෛත්‍රියේ විසිදුවන්නට ඕනේ. මේක වඩන පුද්ගලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසුමක් හඳගන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රියේ භාවනාවේ විස්තරණය කරන ආකාරය අපි වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණේ තමයි එදිනෙදා ජීවිතයේ මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය. අපි බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමණය කළා නේද? මේ කොහොමද දමණය කළේ? තුන් ලෝකයට විවිධ වන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කළා යන්වාසේ තුන් යොදුන් මඟ ගමන් කළේ. අන්තිමේ අඟුලිමාල මොනතරම් දමණය වුණාද? සර්වඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළ පැවිදිතුණානි භාවනාවට ගත්තෙත් මෛත්‍රී භාවනාවනි. ඒ ජීවිතේම නික්ලේශ රහත් කෙනෙක් බවට පත් වුණා නේද? මෛත්‍රී බලය මොනතරම් පුදුමද? උන්වහන්සේ ආලෝක යස දමණය කළේ කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට විහිදුණු මෛත්‍රී චිත්ත තරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් ඔහු දමණය වුණා, සෝවාන් ඵලයට පත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂ්‍යයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, රාක්ෂසයන්ද, එවාගේම මහා දෘෂ්ටිගතික දාක්මනයන්ද, පරිද්දාජිකයන් දුන්වාස් දමණය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතේ උනාස මෛත්‍රී චිත්ත විස්පාර යවලයි ඒ විදිහට සකස් වෙන්නේ. අපි නිදර්ශනා වශයෙන් ගන්න, අපි ගමන කරනවා බසයක, නැත්නම් දුම්රියක, නැත්නම් වාහනයක. මේ අනුවත අපට පුළුවන් නේද මේ මෛත්‍රී සිතින් ඒ පුද්ගලයන්ගේ සිතට තමාගේ සිත තරංග යවන්න. වාහනය යන රේදුරුතුමානි තාගෙන මේ රේදුරුතුමා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, සිහිනුවණින් ගිය පදවාවා, කරුණාවෙන් ඉවසීමෙන් සියසේ පදවාවා, මේ විදියට උහුතු මෛත්‍රී කරනවා. එවාගෙම ඒ වාහනේ පවත්ිනවා නම් නගී පිළිසේ එයාට මෛත්‍රී කරනවා. මේ වාහනේ අයිතිකාරයන්ට මෛත්‍රී කරනවා. මේ වාහනේ යන පාරේ ඉදිරියෙන් යන තැනට මෛත්‍රී කරනවා. පස්සෙන් යන තැනට මෛත්‍රී කරනවා. පාරේ දෙපැත්තේ නිවෙස්තුලින් යන තැනට මෛත්‍රී කරනවා. එහෙම පිටින් මේ ගමන මෛත්‍රී වමනක් වෙනා නේද? වතරනානක විට, ආහාර ගන්න විට, ගමනක් යන විට, කවර හරි රාජකාරියක් කරන විට, ඒ ක්‍රියාවට අදාළ හැටියට පුද්ගලයන් එක්ක මෛත්‍රී පතුරවමින් දවස ගෙවන්න පුළුවන් එදිනෙදා මොනතරම් සැනසෙල්ලක්ද? සමාජ රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් පිළිකාරෝග සුව කරගෙන තියෙනවා. එවාගෙම අර මුලින් සඳහන් කළා වගේ තවත් රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා. එවාගෙම මේ මෛත්‍රී භාවනාව නිතර නිතර වැඩි වීමෙන් අර 11 මහානිසංස පමණක් නෙමෙයි කුඩා අනු කුඩා නිසංස සිය දහස් ගාණක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්න ඕනේ. හැබැයි තමාට සතුරුයේ මිතුරුයේ කියලා කිසිම බිරිදයක් නැතුව මේ වඩන්න තාට උත්සාහවන්ත වෙන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ද සමානක් නෙමේ බෞද්ධ අවබෝධ සිංහල අසිංහල හැම දෙනාට මේක හැටියට මෛත්‍රී වැඩෙනවා නම් ඔවුන්ට ඒන් පුදුමාකාර සැනසුමක් ඉඳ ගන්න පුළුවන්. අපේ ශරුවඥන් වහන්සේට තිබුණේ නැහැනේ පුද්ගල භේදයක්, ආගම් භේදයක් තිබුණේ නැහැනේ. හැම දෙනාටම සමසිත සම මෛත්‍රිය පැවැත්වානි. මෙන්න මේක නිසා ශරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් හැටියට අපි හැම දෙනාම සමසිත පවත්වන්න මෛත්‍රී භාවනා පුරුදු කරගන්නට ඕනේ. පාමුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීය මෙත් සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවක් මං කියලා දෙන්නම් කියලා. ඒ සම්බන්ධව මෙන්න මෙහෙම කෙටුවා ගන්තයක් මා ඉදිරිපත් කරනවා. මේක හැම දිනකටම ප්‍රයෝජනවත් නෙවෙයි. ඒකේ ඒ අනුව තම සමාගයේ වචනින් සමාත ගැළපෙන බසින් ඒ වගේ වගන්ති හදාගෙන හරි නිතර නිතර භාවචාග්නේ වැඩගත් වෙනවා. කරණීය මෙත් සූත්‍රයේ තියෙන සත්කොට්ටාස විස්ස. ඒ සත්කොට්ටාස විස්සට මෛත්‍රී වචන තුනක් දකින්න වෙනවා. ඒතර තුන තියෙන 60ක්. ප්‍රභේද 60ක් තියෙනවා. ඒවා සමද්දරට හතර වාගෙන ගනිමින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝ විමුක්ති 527ක් උනාට පොදවා ගන්න පුළුවන්. ඒක මේ විදිහට අපි භාවිතා කරනවා. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පිළිවෙත් පිළිමෙහි සමපෙක් වන්නෙමි. මම කායක සුවයෙන් සුවපත් වෙන්වා, බිය වූ දුරු නැත්තෙක් වෙන්වා, සුවපත් වූ සිතෙක් වෙන්වා. මාමින් මාගේ හිතවත් වූද මඳහත් වූද අහිතවත් වූද සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා කෙලෙසති සත්ත්වයෝද නිතිනිස්සාරයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා දිත් වූ ශරීර ඇති සියලු සත්ත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්ත්වයෝද දිගින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්ත්වයෝද ඉතා කුඩා ශරීර ඇති සියලු සත්ත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා වතකොරු ශරීර ඇති සියලු සත්ත්වයෝද ඉතා සියුන් ශරීර ඇති සියලු සත්ත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා දුක් සත්ත්වයෝද නුදුටු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා ළඟවෙසෙන සත්ත්වයෝද දුරවෙසෙන සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා ඉපදුන සත්ත්වයෝද උපදින සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා උදයින්න සත්ත්වයෝද යකින්න සත්ත්වයෝද සරසින්න සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරේවා පලිජනින් නොකෙරේවා වංචා නොකෙරේවා රැවටීම් නොකෙරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී නින්දා නොකෙරේවා අවමන් නොකෙරේවා හෙළා දැකීම් නොකෙරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් පීඩාවක් කැමති නොවේවා සියලු සත්ත්වෝ සියලු දෙනාගේ සැපයට කැමති වේවා යකින් අනීතේ පතන්ද උඩින් භවග්‍රේ දක්වාද සරසින් අනන්ත පරිමාණ ලෝක ධාතුව නැත්තවුද සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තෝ වෙත්වා අප්‍රමාණ වූ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එකම දරුවෝක ඇති ගුණවත් මව්පියන් දෙකල තම දිවිනසකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමති වන්නාසේ සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා උදයාට සරස දස දිසාවෙහි සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාන්ත වූ මිත්‍ිත වඩත්වා ඉඳින හිටින නිඳන ඇවිදින සමීරියවෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සියු පිරිසුදු සීලයෙන් සුවඳවත් උතුම් ඥානාලෝකයෙන් ආලෝකමත්ති සමදේශෙහි තෘෂ්ණාව නොකොට සමකල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විහිදුවමින් චිත්ත විසුද්ධියේ පටන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා උතුම් විසුද්ධි මාර්ගයේ ගමන් කොට ජාත්‍යාදී සංසාර දුකින් අතෙමිදී අජරාමර සාන්ත ලෝකෝත්තර අමාම නිවන් සුව ලබත්වා මේ විදිහට කර්මයේ මෙත් සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වගන්ති හදාගන්න පුළුවන් සබෙන් පාලියෙන් තේන මේ දේශනාවන් තමාගේ ප්‍රමාදයේ යත වෙන බසින් විතර භාවිතා කිරීමෙන්දීම ඒ සබෑම ඥාන සම්ප්‍රයුක්තව ප්‍රතිපත්තියක් බවට පැමිණෙනවා. නිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ දාසක 21 වරක් හරියම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතෙනවා නම් ඒ දේ පවිෂ්ඨ සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිසා අපේ සියලුම බෞද්ධයන්ට කරුණාවෙන් ආරාධනා කරනවා උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න අද දාසම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා අද මේ දවස පුරාම සෑම ඉරියව්වක මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම විටම මෛත්‍රී අදිස්ථාන කරගෙන කටයුතු කිරීමේදී දාසෙන පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා. ඒසා බුදු ප්‍රසේබද මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවකින් පුරලා ඒ උත්තරීතර අදුමතාත්‍යම් මුදුන් පමුණවා ගන්නට යුතුයුණා. ඒසා දැන් අදාතමේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථානයේ පිළිබඳව ධර්මයේ දරවෝද භාවනා කමතම් ත්‍යාදනශේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමින් මේ සම්බන්ධ වැඩි අවබෝධයක් ලබාගෙන මේ භාවනාවේ නිසිපල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙත්වා කියා මම මෛත්‍රීන් ආරාධනා කරනවා. මෙතෙකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතා වන්ගෙන් අගසන්පත් වෙමින් මෙලොව ආයුර්ණ සත බල ප්‍රඥා නිලමින් දලව ජාගෙන කෙලවර බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කොට අදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං තේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්ව කුසලානි සංසබලෙන් සෑම දිනාට සාන්ත අමා මහ නිවන් සුවක් වේවා. අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගිනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවටයි ඔබේ සවන් දුන්නේ.